දෙනාට සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං චි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං චි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං චි සංඝං සරණං ගච්ඡාමි. තතියං චි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං චි ධම්මං සරණං ගච්ඡාමි. තතියං චි සංඝං සරණං ගච්ඡාමි. ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරානීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාලුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පවාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ සංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ. නමෝ සංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ. නමෝ සංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ. යෝචේ වංස සතන් ජීවේ අපස්සං ධම්ම මුන්තමං ඒකාං ජීවේ සංසෙයෝ පත්තසෝ ධම්ම මුන්තමං ති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, බස්නාහිර පරාසය ආණ්ඩුකාරලේ කාංකාරයාලි සේවය කරන ඒ ආණ්ඩුකාර ලේකම් තුමා ප්‍රධාන සේවිහිනියක හැම දෙනාගේම සහභාගීත්වයෙන් සිදු කෙරෙන ඉතාම වටිනා අනුස්මරණීය පින්කමකටයි මේ හැම දෙනෙක්ම මේ සහභාගී වී සිටින්නේ. ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයෙකු ඉතාම ගෞරවයෙන් අපි සිහිපත් කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් පිරෙන අවස්ථාවේදී ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙනයි අපි මේ පිළිවෙතින් පෙළගැස්සෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව නිමිති කරගෙන මේ ආයතනයේ සේවය කරන පින්වතුන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය මොකක්ද කියලා දැනගැනීම අපේක්ෂාවෙන් ඒ වගේම ධර්මයේ යෙදීමක් හැටියට මේ ඉතාම වටිනා පින්කමක් සිදු කරන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට ලෝකයේ වඩාත්ම අපටින් ජීවත් වෙනට මඟ නිවැරදි කරන ධර්මයක්. ලෝකයේ ඉන්න සෑම සත්වයකම අපේක්ෂාව තමයි අපටින් ජීවත් වීම. දුක නැති කරගන්න. සුඛාමාන භූතානි සුඛාමාන දුක්ඛ පටිච්චෝලානි කියලා ධර්මයේ සඳහන් කරනවා. හැම සත්වයකම අපේක්ෂාව තමයි දුකෙන් නිදහස් වීමත් සැප ලබන්න. මේක මනුෂ්‍යයන් වෙන්න ඕනේ. ලෝකේ හැම සත්‍යයකම අපේක්ෂාව මේක. බුදුරජාණන් වහන්සේ තමයි පින්තුනි මේ ස්වභාවයේ ලෝකේට වඩාත්ම නිවැරදිව දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් හැටියට බෞද්ධයන් විතරක් නෙවෙයි බොහෝ අබෞද්ධයන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසා ලෝකේ මනුෂ්‍යයෙක් වශයෙන් යම් කිසි කෙනෙක් ඉපදුණා නම් ආගම කුමක් එකක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකක්ද කියලා කියවලා හෝ එහොම කන්දේලා මේක දැන ගැනීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ යුතුකමක් වෙනවා. ලෝකයේ පහළ වෙන්නේ සමහර විද්‍යාඥයන් චින්තකයන් ඒ අය සමහර අය ආගම් ඇලුවේ නැහැ. විශේෂයෙන් මේ අසංගතම තහල ඇති බර්ටන් රසල් කියලා එක්තරා චින්තකෙක් සිටියේ ඉංග්‍රන්ති. ඔහු කිසිම ආගමක් අදහපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම පස්වීතියවත් ලෝකෙනික විශේෂතරම විද්‍යාඥයෙක් ඉඳ සැලකන සාපේක්ෂතාවාදී ලෝකෙ ඉදිරිපත් කරපු ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයා ආගම අදහපු අය නෙවෙයි. ආගමක අනුගාමිකයන් වෙච්ච අය නෙවෙයි. නමුත් ඔවුන්ගේ අදහස වුණා යම් කිසි කෙනෙක් ආගමක් වශයෙන් ඇහුම්කන් දිය යුතු නම් ආගමක් වශයෙන් යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් පිළිපැදිය යුතු නම් එහිදී මේ ඉන්දියාවේ පහළ වෙලා ලෝකයට ධර්ම දේශනා කරපු මේ බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රවරයාගේ මතවාදය අනිවාර්යයෙන්ම පරිපූර්ණ කළ යුතුයි කියලා. ඒ තරම් වැදගත් තමක් ඕන මෙහිදී අවධානය දෙලක් කළා. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුර අපට සැබෑ ලෙසම ධර්මයේ හැට දේශනා කරේ මොකක්ද කියන එක අපි තේරුම් ගත යුතුයි. විශේෂයෙන් මෙවැසක් සමේ අපි බුදුහාමුදුර සිහිපත් කරන එක දිහා පින්නම් කරනවා. අපි නිවෙස්වල පොල්තෙල් පහනක් හරි ගල්වනවා. දෙසක් කුරු ගල්වනවා. නිවිදිවිදියේ සැරසිලි කරනවා. මේ දේවල් වලින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අතරේදී අපි වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ බුදුහාමුදුර මොකක්ද ලෝකෙට දේශනා කළේ කියන එක දැනගන්න එක. අනේ සදහම් පණිවිඩය තුල තියෙනවා යම් කිසි කෙනෙක් බුද්ධිමත් නම් ඒ බුද්ධිමත් මනුෂ්‍යයා විසින් කළ යුතු කාර්ය බාරය පිළිබඳව අදහස් සමුදායක් ඇතුළත් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් බුද්ධිමත්ද නොනැතිද නැද්ද කියන එක තීරණය කරන්නේ බුදුදහමට අනුව. ඒ පුද්ගලයා ලැබපු අධ්‍යාපනය අනුව නෙවෙයි. ඒ පුද්ගලයාට තියෙන උපාධිය අනුව නෙවෙයි. බාහිර රූපයේ පොච්චක ලක්ෂණ දෙකියන අනුව නෙවෙයි. කොලිතරන් ඉහළ රැකියාවක් කරනද තියෙන අනුව නෙවෙයි. බුදුහාමුදුරන්ගේ දහම අනුව යම් කිසි කෙනෙක් බුද්ධිමතෙක්ද කියන එක තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි ඔහු කොච්චර නම් නිවැරදි විදියට ජීවිතය සතුටෙන් ගත කරනවාද කියන කාරණය. කොයිතරම් නම් සමන් දැහැමේ සතුට භුක්ති විඳිනවාද කියන එක මතයි පුද්ගලයාගේ වටිනාකම තීරණය වන්නේ. පුද්ගලයා බුද්ධිමත් නැද්ද කියන එක තීරණය වන්නේ. අන්න එහෙම කටයුතු කිරීම සඳහා මෙන්න මේ සදහම් මාර්ගපතේ තේරුම් ගත යුතුයි. බුදුහාමුදුර ලෝකික ධර්ම දේශනා කරද්දී විවිධ පුද්ගලයන්ගේ බුද්ධිමත්කම් අනුව ධර්ම දේශනා කළේ. ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තමයි ධර්ම දේශනා කළේ. කුඩා ළමයි ඇතැමිට මොන කෙනෙක් අවස්ථාවකදී ඒ කුඩා ළමයාගේ ආකාර වලට ගැළවෙන ආකාරයට බුදුහාමුදුර ධර්ම දේශනා කරනවා. ඒ වගේම රජ කුමාරවරු මොන කෙනෙක් වෙලාවෙදී ඕන ගැළපෙන විදිහට ධර්ම දේශනා කරනවා. ඒ වගේම රජවරු, පිටුවරු, ගොවියන් මේ වගේ විවිධ මට්ටම් වල සිටි අය හැම වෙලේම අවස්ථාවේදී උන්වහන්සේ නොයෙක් විදිහ ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. මේ සියලුම අනුශාසනාවල බුදුහාමුදුරන්ගේ අවසාන ඉලක්කය වුණේ මේ පුද්ගලයා මානසික විදින දුක් කරදරවලින් මුදවලා වඩාත්ම සතුටෙන් ඉහළ බුද්ධි මට්ටමක පුද්ගලයා යොමු කරවීමටයි උන්වහන්සේගේ ධර්ම දේශනාවලින් අනුශාසනා කළේ. මෙහෙම ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ වඩාත්ම අවධාරණය කළා මෙලොව ජීවිතයේ සාර්ථක කරගන්න කලියුතු කටයුතු පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම හොඳ යහපත් මිනිස්කෙක් වශයෙන්, සත්පුරුෂ පුද්ගලයෙක් වශයෙන් මෙලොව ජීවිතයේ සඵල කරගන්න නම් අපි මොනවද කළියුත්තේ කියන එක ධර්මයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ආගමක් පිළිපැද්දා හෝ නැතුවා හෝ, කිසියම් ශාස්ත්‍රවරයෙකුගේ සරණ ගියා හෝ නැතුවා හෝ, යම් කිසි කෙනෙක් සාර්ථක ජීවිතයක් මෙලොව ජීවිතයක් ගත කරන නම් බුදුදහම අනුව කාරණා හතරකින් සම්පූර්ණ වන්නට ඕන. මොනවද මේ කාරණා හතර? මේ කාරණා හතර තමයි අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය කියලා. මොනවද කාරණා ටික? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. තමයි සිංහල බැරියක් තමයි ඉන්නවා නම් මේ වචනේ කියනවා නම් education, economy, healthy and discipline. මෙන්න මේ හතර තමයි මෙලව ජීවිත යන්ත්‍රික කෙනෙක් ඉහළම මට්ටමේ පදක ලක්ෂණට ජීවත් වෙනවා නම් කලියුතු කාරණා හතර. මේ හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ විදිහට අනුශාසනා කරලා තියෙනවා මේ හතරෙන් කොහොමද ඉදිරියට එන්න ඕනේ කියලා. පළවෙනි කාරණේ තමයි අධ්‍යාපනය. කිසියම් මනුෂ්‍යෙක් ජීවත් වෙනවා නම් ඒ කාර්යයට සාපේක්ෂව ලබා ගත යුතු ඉතිහාස අධ්‍යාපන ලබා ගන්නට ඕන. එක පැත්තකින් විෂය කරුණ පිළිබඳව, අනෙක් පැත්තෙන් භාෂා ඥානය පිළිබඳව. මේ දෙකම අපිට වැදගත් වෙනවා. විශේෂයෙන් ගිහියන් හැටියට මේ අත්දැකීම් කිසියම් වෘත්තියක් අවශ්‍ය වෙනවා. ඒ වෘත්තියේ සාර්ථකත්වය යන්නට නම් ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබන්නට ඕන. හැබැයි මේ අධ්‍යාපනයේ නිතරම සමන්ත අනුට යහපත පිණිස හේතු වන අධ්‍යාපනයක් වෙන්නට ඕන. එනිසා මෙලව ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමේ පළවෙනි පියවර තමයි හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම. දෙවෙනි කාරණේ තමයි ආර්ථිකය. මේ අධ්‍යාපනය පදනම් කරගත්තු හොඳ ආර්ථිකයකින් තමයි ශක්තිමත් වෙන්න ඕන. මෙලව ජීවිතයේ සඵල කරගන්න නම් විශේෂයෙන් ගිහියන්ට මේ අත්‍යන්ත සාර්ථක ආර්ථිකයක් තියෙන්න ඕන. ධන ධාන්‍යයෙන් දිනුවෙති බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධම්මිතේහි ධම්මලබ්ධේහි කියලා කාරණේ. බුදුදහමෙහි ඕනෑම ප්‍රමාණයක් ධනය උපයන්නට උනන්දු කරලා තියෙනවා. හැබැයි ඒක සීමාවක් තියෙනවා. ඒ උපයන ධනය දැහැල්වන්නට ඕන. හේතාවකිත්තේහි බාහකල පරිපිතේහි ධම්මිතේහි ධම්මලබ්ධේහි කියලා ධර්මයේ විස්තර කරලා තියෙනවා. දෑතේ වීරියෙන් දහදිය මුල් කුරු අගුරවලා ධාර්මික උපයන දේ තමයි නියම ධනය හැටියට ධර්මයේ සඳහන් කරන්නේ. එහෙම නොමැතිව උපයන ධනය පින්නතනි මෙලොවදී විනාශ වෙලා යනවා. එක්කෝ ලෙඩ දුක්වලටපත් වෙනවා, එක්කෝ තමන්ගේ කණියුකම ඥාතින් ලෙඩ දුක්වලටපත් වෙනවා, ඇතැම් විට සොර සතුර ගන්නවා, විවිධ විදිහේ සාමාජික උපත් වලට ලක් වෙනවා, අසාධාරණවම උපයන ධනිය බොහෝ විට මෙලොවදී මහින් වෙනවා. ඇතැම් විට අවුරුදු ගාණක් එකට මෙයා ඇතැම් ක්‍රමවලින් උපයන අය ජීවිත අවසාන කාලේ ලොකු රෝග වලට පත් වෙලා ආරෝපේ ඔක්කොම ධනෙට මහින් වෙන තමයි ඉස්සතින් කියන්නේ. එනිසා අධ්‍යාපනයෙන් දිනු වෙන වගේම ආර්ථිකයෙන් දිනු වෙද්දී විශේෂයෙන්ම දැහැමි දිවිසේත්ම කියන එකෙන් තාම වටිනා දෙයක්. යම් කිසි ස්ථානයක තමා රැකියාවක් කරනවා නම් විශේෂයෙන් තමන්ට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට රැකියාවක් හිමි වෙනවා කියන්නේ යාගෙන විශාල පිරිසක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. රැකියාවකට නිකන් ගන්න නැතු සුපන් රාශියක් බලලා ගන්නෙ. ඇතැම්ද සම්මුඛ පරීක්ෂා කීපයක් කියලා ගන්නෙ. මේ ගන්නව පුදුලට ලොකු වටිනාකමක් දීලා ඒ පුද්ගලයාගේ ලොකු සමාජ මෙහෙවරක් සිදු වෙනවා කියන ලොකු බලාපොරොත්තුවකින් තමයි සේවයට ගන්නෙ. ඒ නිසා අපේ යුතුකමක් වෙනවා විශේෂයෙන් රැකියාවක් කරද්දී වේතනයක් ලබන රැකියාවක් කරද්දී ඒ සමාගන්නේ වැටුපට නොතිබෙන විදිහේ සේවයක් කරන්න සමා උත්සාහන්ත වෙන්න ඕන. ඒක තමයි අන්තිමට සමාජයේ සතුටට ඉතුරු වන්නේ. කිසියම් ස්ථානයක සේවය කළ සමාජයක්දී අනිත් අයගේ සමාජයෙන් ලොකු හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ පිටුවිල්ලක් මේ යන්නේ හොඳට තේරයක් කරපු බොහොම මහන්සියෙන් වැඩ කරපු සමාජීය කාර්යභාරය හොඳින් කරපු කෙනෙක් කියන එක ඒ පිටුවිල්ල වෙනස් කෙනෙකුගේ හිත ඇති කරන්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනේ අපේ රැකියාවකින් උපයන ලොකුම ධනෙ වෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි සෞඛ්‍ය කියන එක. අපිට කොච්චර ධනෙ තිබුණත් කොච්චර ඉහළ රැකියාවක් තිබුණත් පින්න පින් අපි රෝගීන් නම් අපට ඒ ධනයෙන් නිසි ප්‍රයෝජන ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් දින වෙන වගේම සමාජයේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. බොහෝ විට අපට ශරීර සෞඛ්‍යයෙන් තියෙන්නේ අපි වැඩිපුර ඉන්ද්‍රියන් පිනවන ගියොතින්. වැඩිපුර නැස පිනවන ගියොතින් ඇසේ රෝග ඇති වෙනවා. වැඩිපුරම කන පිනවන ගියොතින් කනේ රෝග ඇති වෙනවා. වැඩිපුරම දිව පිනවන ගියොතින් ඒක මුළු ශරීරයටම බලපානවා. එනිසා විශේෂයෙන්ම ඇසයි දිවයි කියන දෙක සංවර කරගන්න ඕනේ. දිවාස්ත දෙකකින් සංවර කරගන්න ඕනේ. එකක් ආහාර ගනිද්දී අනිත් එක කතා කරන්නේ. එනිසා ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් අපි ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. බොහෝ රෝග අපට හටගන්නේ අපේම වැරදි චර්යාවන් නිසා. ඒකට තමයි කටයුතු කරද්දී සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෞඛ්‍ය පිළිබඳව වෙනම පාඩම් තියෙනවා. ආහාර පාන ගැනීම ඉඳන් අනුභව කිරීම ඉඳන් මුඛය තුළට ආහාරය ඇතුළත් කිරීම ඉඳන් සියලුම දේවල් පිළිබඳව බුදුදහමේ සඳහන් වෙනවා. ඒවා වෙනම ග්‍රන්ථයක නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න ජීවත් වෙකින් මෙලව ජීවිතය සතර කර ගන්න අවශ්‍ය කාරණයක් තමයි සෞඛ්‍ය කියන එක. හතරවෙනි කාරණය තමයි සදාචාරවත් බව කියන එක. තිලතනර මුල් කාරණා තුළින් අපට යම් යම් අඩුපාඩුකම් තියෙන පුළුවන්. නමුත් මෙලව වශයෙන් අපට විසරද පරිතිවන්නේ බුදුදහමේ විශේෂ වචනයක් තියෙන විසරදෝ කියලා. ගැන දෙක එක විසරදව ඉන්නව නේද? සංගීත විසරද, නාට්‍ය විසරද, ඔය වගේ විසරද කියන වචනේ ගැන භාවිත කරනවා. නමුත් ලෝක විසරද කියන වචනේ මුලින්ම භාවිත කළේ බුදුහන්දරෝ. උන්වහන්සේ විසරද කියලා කියේ බය නැහැ කියන එක. නිර්භයව ඕනම තැනකට යන්න තියෙන හැකියාව. පිරිසක් මැදදී දැනවගත් පිරිසක් මැදදී හොඳ චරිතයක් ඇතුව නිර්භයව කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් හැකියාවට තමයි විසරද භාවය කියලා කියන්නේ. මෙන්න මේ විසරද භාවය ඇතිවන්නේ පින්තුනි සදාචාරවත් බවට එක්ක හොඳ විනයකුත් එක්ක ඩිසිප්ලින්කුත් එක්ක. මේ මෙතෙන්ට තමයි අවශ්‍ය වන සිල්වත් භාවය කියන එක. බොහෝ විට අපට ඇතැමිට උගස්සන් තිබුණත් අපේ චරිතයේ අඩුපාඩුකම් තිබුණා තියෙනවා. අපිත් එක්ක එකට ඉන්න අයගේ ප්‍රසාදය අපට අඩු වෙනවා. ඒ නිසා මෙලවදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගෙන් යහළ මිත්‍රාදීන්ගෙන් අසල්වැසියන්ගෙන් ගෞරවය විශ්වාසය ප්‍රශංසා ලැබීමට කැමති නම් ඒකේ නාකරේතු ප්‍රධාන දේශනා හොඳට සිල්වත් වෙන්න කියලා. සිල්වත් කෙනාට පොතන ගියත් අනිත් අයගේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. එයාගෙන කිසිම බයක් නැහැ. යක්ෂක ඕන කෙනෙක් සමිත වෙලා ආශ්‍රය කරනවා. මොකද ගන්නව එයා සතුන් මරන්නේ නැහැ. එයා තොරසම් කරන්නේ නැහැ. එයා කාමයේ වර්ගව හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් පානය කරන්නේ නැහැ කියලා මෙන්න මේ ප්‍රධාන වැරදි පහෙන් අඩුම ගානේ අපිට වැරදින පුළුවන් නම්. තමා ඒ පහෙන් වැරදිච්ච කෙනෙක් කියන එක අවංකව සමාජයට ඔප්පු කර තියනවා නම් එන්නතිය සමාජය අපට වැඩ කළ කරදී හරිම පහසුයි. අපිට අනිත් පැත්තට වැඩ කරන්නත් පහසුයි. අනිත් අය අපට ඇතුළු කරන්නත් උගා පහසුයි. ඒ නිසා නේද මේ සදාචාරවත් භාවය කියන එක ඉතාම අවශ්‍ය කරන දෙයක්. මොකද අපි සමාජ සත්‍යයන් ඇතුළේ අපි තනියම ජීවත් වෙන අය නෙවෙයි. අපි තවත් පිරිසක් එක එකට ජීවත් වෙන්නේ. ඒ එකට ජීවත් වෙද්දී අනිත් අයගේ ගෞරවය විශ්වාසය අපට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අනිත් අයට නොපිළිගන්නවා නම් අපි දකින්කොට අහක බලා ගන්නවා නම් අපට ඒක ලොකු අසහනයක් ආතතියක් ස්ට්‍රෙස් එකක්. ඒ නිසා කෙනෙක් දැක්කහම ප්‍රසන්නශීලීව හමු වෙලා කතා බහ කරන්න පුළුවන් විදියට හොඳ චරිතයක් ඇතුව ඉඳීම අතිශයින් වැදගත් වෙනවා. ඒකෙන් එකාතකින් සිල්වත් වීම වැදගත් වෙනවා. එකාතකින් කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම අපේ ළඟ තියෙන තෝන අනිත් දේ තමයි පින්නතුනි සමාකරණ ශීලිය හොඳට කරන්නට ඕන. දැන් සමහර අය කරනවා අපි ගන්න සමහරේ හරියම සිල්වත්. හරියම හොඳට කතා බහ කරනවා. අනිත් පැත්තේක කාට් එක සීසී නම් තමයි වැරදි හරියට කරන්නේ. වැරදිකම අගාරිනවා. එහෙමයි සමහර අය ඉන්නවා. නමුත් පිළිතුර අපේ ප්‍රධානම දේ වන්නට ඕනේ අපට කැවරේ වැරදි කිව්ව හොඳට අපි කරන්න ඕනේ. ආයතනයක ඉගෙන ගන්න දාහයකින් දැන් සුළු සේවකයා දක්වා හැම දෙනෙක්ම සමාජ ඇති කාර්යභාරය හොඳින් කිරීම සදාචාරවත් පරිේ තනක් තමයි. ඒ නිසා මෙන්න මේ කරුණු හතරෙන් යුක්තව ජීවත් වීම අධ්‍යාපනය ආර්ථික සෞඛ්‍ය සදාචාරය කියන මෙන්න මේ කරුණු හතර කොහොමද ඉහළ තලයකට ගන්නෙ? අරගෙන තමා මෙලොවදීම ලක්ෂණ ජීවිතයක් ගත කරන්න කොහොමද කියන එක බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. මේ කරුණු හතරෙන් පොහොසත් යම් කෙනෙක් කාලය ගත කරනවා නම් නිවසක කෙනෙක් නම් නිවසක වැඩිහිටියෙක් නම් අම්ම තාත්තා කෙනෙක් නම් එයා නිවසේ දරුවන්ගේ ගෞරවයට ලක් වෙනවා. එයා තමන්ගේ දෙමව්පියන් සමග ජීවත් වෙන කෙනෙක් නම් දෙමව්පියන්ගේ සහෝදර සහෝදරයන්ගේ ගෞරවයට ලක් වෙනවා. ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඒ ආයතනයේ වැඩ කරන අනිත් අයගේ ගෞරවයට සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණ හතර හැකිතාක් අපේ ජීවිතයේ ඉහළ තලයකට ගන්නට තමා බුද්ධිමත් කෙනෙක් හැටියට කටයුතු කර යුතුය. සඳහා හොඳ පොතපත බලන්නට ඕන, හොඳ දේශනාවට මුහුණ දෙන්නට ඕන, හොඳ වැඩසටහන් වලට සහභාගී වෙන්නට ඕන. ඒ සත්‍යය තමා ලබා ගත්තොත් මේ සාසන භාවයේ වඩාත්ම ඉහළ තලයකට පත් කරගන්නට තමා බැරි උත්සාහයෙන් පස්සේ කටයුතු කරන්නට ඕන. එනිසා මෙලව ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන කාරණා හතරක් පිළිබඳව බුදුදහමේ මූලික වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. මොනවාද කාරණා හතර? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාර වන්න කාරණා හතර. මෙන්න මේ කරුණු හතරෙන් පිළිපෙණ අපි සාර්ථක වෙ හිටියත් අපි ජීවිතයේ ඊළඟ රැකියා කළ කාලයක් ගත කළත් අපේ ජීවිතයේ අන්තිම කාලය වන විට අපේ ජීවිතේ ලොකු පාරභාරයක් කියන එකක් වෙනවා. ලොකු මුදකලා භාරයක් වෙනවා. ඒකට හේතුව තමයි ඇතැම් විට අපිත් එකට හිටියාය අපේ සහෝදර සහෝදරයන් ඇතැම් විට පරිසර ගිහිල්ලා. ඇතැම් විට අපි තේලේ කරපු ස්ථානවලින් අපි විස්රාම ගිහිල්ලා. ඇතැම් විට අපිත් එකට කටයුතු කරපු අය මිය ගිහිල්ලා. අපේ දෙමෝපියන් ජීවිතවලින් සමුගෙන සමාජ ජීවිතයේ හුදකලාගෙන කාලයක් තියෙනවා. ඇතැම් විට කොච්චර කියන අධ්‍යාපනයක් ලබාගෙන තිබුණත් කොච්චර තමා හොඳ රැකියාවක් කරලා තිබුණත් ධනදානි උපයාගෙන තිබුණත් ලොකු ගිණුම් තිබුණත් ලොකු නිවසක තමා හිටියත් ජීවිත අවසාන කාල වලට තියෙන තියෙන ලොකු හුදකලා බවක් ඇති ලොකු පාළු බවක් ඇති වෙනවා ලොකු හිස් බවක් ඇති වෙනවා. මෙන්න මේ හිස් බව නැති කර ගැනීම සඳහා අපි වැඩ පිළිවෙලක් කරන්නට ඕන. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ දෙවන පියවර. මොකක්ද ඒ දෙවන පියවර? ඒ තමයි අපි මේ ජීවිතය විතරක් නෙවෙයි මරණින් මත්තේ අපේ තව ජීවිතයක් තියෙනවා. මරණයෙන් පසු ජීවිතයක් අපේ තියෙනවා. ඇතැම් අය ජීවත් වෙන කාලේ මේක ඉතින් හිතෙන්නේ නැහැ. හොඳට රැකී රක්ෂා කරන කාලේ, හොඳට රූප සම්පතිය තියෙන කාලේ හිතෙන්නේ නැහැ මැරෙවිද කියලා හිතෙන්නේ නැහැ. කොච්චර අපේක්ෂාගෙන ඇතුළු කරන්නේ නැන්නේ කිය අපි නම් මැරෙන එකක් නෑ කියලා හිතුවින්නක් තියෙනවා. නමුත් මේ වෙනින් අපි කොහොම හිටියත් අපි දන්නවා ජීවිතයේ කියන එක අපි මේ වේගවත් ගමනට යන්නේ. අපේ ජීවිතයේ හරියට මෙරිගෝ රවුමක් වගේ. මෙරිගෝ රවුම ඉහළ යන අය ලස්සනට සතුටින් ගමන් කරනවා. නමුත් යකනියගේ රෝද හතරක් තියෙනවා. මේ රෝද හතර උඩ තමයි මේ මෙරිගෝ රවුම යන්නේ. මොකද රෝද හතර? ඒ තමයි මහලු බහරට යාම, ලෙඩවීම, මහලු වීම, ලෙඩවීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කරුණු හතර නැමැති රෝද උඩ තමයි මේ මෙරිගෝ රවුම යන්නේ. අපි වර්තමානයේ ගමන අධ්‍යාපනය, ජනමාත්‍ය, කලාව මේ බොහෝ දේවල් වලින් අර යට තියෙන රෝද හතර වහලා උඩින් ලක්ෂණට අපිව රවුම ගෙනියනවා. නමුත් අපි දන්නේම නැහැ මේ රවුම යද්දිම හැරමිටි අපේ යට දැන කම දන්නේ නැහැ. අපි වයස ජනකම දන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ රූපය පිළිබඳ විතරක් විශ්වාසය තියාගෙන තමන්ගේ දූ දරුවන් පිළිබඳ විතරක් විශ්වාසය තියාගෙන කටයුතු කරනවා. නමුත් අවසාන කාලයට ලොකු හුදකලා භාරයක් ඇති වෙනවා වයසට ගියාට පස්සේ. මෙන්න මේ හුදකලා භාරයෙන් මෙතෙන්ට අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නටවත් මොනවද ඒ ත්‍රිවිධ පින්කම්? දානමයක් පුණ්‍ය කිරියවස්තු, සීලමයක් පුණ්‍ය කිරියවස්තු, භාවනාමයක් පුණ්‍ය කිරියවස්තු. විශේෂයෙන් ජීවිතේ හැම මොහොතකම ජීවිතයේ සතුටෙන් ගත කරන්න මෙන්න මේ කාරණා තුන අපට හේතු වෙනවා. මේ තුන අමතක කරලා අපි අධ්‍යාපනයේ ආර්ථිකයේ සෞඛ්‍ය සදාචාරයේ කියන කරුණු හතරට විතර විශ්වාසය දී අපි වැඩ කටයුතු කළොතින් මේ ආත්මභාවය හොඳට ගත කරන්න පුළුවන් බැරි නැහැ. හොඳ අධ්‍යාපනයක් තියෙන නමුත් ජීවිතය අපට අතෘප්තිකර භාවය කියන එක ජීවිතේ තියෙනවා. ඇතැම් වෙලාවට පින්තූර එහෙම ජීවිතේ විවිධ අවස්ථාරකව පින්තූර පොත් හැරදමක තියාගෙන ඉන්නවා. මේ ජීවිත අවසාන කාලයට මේවා හරවන කොට ඇතැම් විට තමයි ලොකු දුකක් ඇති වෙනවා. දැන් අපි මේ පින්තූර පොත් බලන්නේ නැත්නම් මේක තියාගන්නේ අනාගතේ සතුට වෙන බලන්නේ. නමුත් මේ පින්තූර පොත් අනාගතේ බලනකොට වයසට ගිහින් බලනකොට හරි දුකක් ඇති වෙන්නේ. මොකද අපේ රූපේ හුඟක් වෙනස් වෙනවා. අපි දෙක එකතර පින්තූර වලින් කියමු ගන්න දැන් ජීවිත වල නැහැ මරණයට පස් වෙනවා. සමාජ ජීවිත හුඟා දේවල් දැන් අයින් වෙනවා. ඇතැම් විට කුඩා දුවක තුන් කුඩා කහෙදතු පින්තූර තියෙනවා. නමුත් ඒ දරුවෝ දැන් ලොකු වෙලා ඇතැම් විට කිසි සමානාපකමක් නැති වෙනවා. ඇතැම් විට විදේශ ගත වෙලේ කොරන් දැන් දකින්නවත් නැහැ. ඇතැම් විට අපේ සතුට සඳහා කියලා කරපු දේවල් වලින් ජීවිතය අන්තිපිටකින් දුකකුත් ඇති වෙනවා. නමස් පිනතුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් ත්‍යාගය කරගන්නකොට අපේ ජීවිතයන් අර හිඩස් අඩු වෙනවා. ජීවිතය අතුරුක්කතර බහදේ කියන කාට වෙනවා. ඒ නිසා පුළුවන් නම් පින්නතුනි හැකිතාක් ජීවිතයේ දාන මානාදී තින්කම් වලට සහභාගී වෙන්න. හැකිතාක් කියලා රකින්න. හැකිතාක් භාවනාමය වැඩසටහන වලට සහභාගී වෙන්න දිනකට විනාඩි 5කින් 10කින් හරි පටන් අරගෙන මෛත්‍රී භාවනාවේ හරි පටන් අරගෙන ටිකෙන් ටික මේක වර්ධනය කරගන්න. විශේෂයෙන් පින්නතුනි තමන්ගේ ජීවිතයේ තමා කරන කටයුතු වලදී පින්තූර ගන්න වගේ මතක තියාගන්න කාරණාවක් තියෙනවා. පුළුවන් නම් ඉතාම වටිනා කාරණයක් තියෙනවා. මොකද පින්කම් කරනකොට ඡායා රූප ගන්න, පින්තූර ගන්න. අපි දන් දෙනකොට, සීල වැඩසටහනට සහභාගී වෙනකොට, නොයෙකුත් අතරේට පිට වෙනකොට මේ වරගෙන වෙන මෑන්කම් එකක් ඒව තියාගන්න. අන්න ඒ පින්තූර ජීවිතයේ විතින් විතර හරවල බලන්න. අපි දන් දීපු හැටි, සීල රැකපු හැටි, අතරේට පිට වෙච්ච හැටි, හොඳට සේවය කළපු හැටි මෙන්න මේ ආල්බම් එක පෙරවරකට තමයි පින්නතුනි නියම විදිහට ජීවිතේ සපතෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි අපි අතීතයේ අය කළේ පින් පොත කියන එකක් කළා. ඇතැම් වෙලාවට අපි හැටිගේ රජවරු පින් පොත කියන එක ලිව්වා. මෙයා තමයි ධනවිශේෂ පින් පොතක් කියන දුටුගැමුණු රජතුමා පිළිබඳ. දුටුගැමුණු රජතුමා ජීවිතේ නොයෙක් විදිහට දහම් කළා. රුවන්වැලි කැයිදේ කළා, මිරිස්වැටි ඇයිදේ කළා, ලෝවා මාත්‍රාසාදේ හැදුවා. මේ නොයෙකුතිය තින්කම් ගැන දුටුගැන රජතුමා පොත්වල ලියලා තිබුණ පින්පොත කියලා. මේ අතර විශේෂයෙන් රජතුමා එක්තරා දුෂ්කර අවස්ථාවකදී රජතුමා තමගේ මල්ලි සමග තිස්ස කුමාරයත් එක්ක යුද්ධයට ගිහ අවස්ථාවකදී කැලේ අතරමං වුණා. අතරමං වෙන අවස්ථාවේදී රජතුමාගේ බස්මුලක් තිබුණා. ඒ බස්මුලේ කොටසක් බ්‍රහ්මන් වහන්සේට පූජා කළා. ඒ පූජා කරපු සිද්ධිය ගැනත් මේ රජතුමා ලියලා තිබුණා. රජතුමාගේ අන්තිම මොහොතේ රජතුමා උත්සවයෙන් ආව රුවන්වැලි සෛත්‍රාට ඇඳ පිටින්ම මේ අවස්ථාවේදී ළඟ සිටි යමතිවරයෙක් මේ පින්පොත කියරුවා. විවිධ විදියේ රුවන්වැලි සෛත්‍රාගේ මාදී මහා සුවිසාල සින්තම් ගැන මේ පොතේ තිබුණා. නමුත් ඒ සියලුම සින්තම් වලට වඩා පිනතුනි රජතුමාට මතක් වුණේ අර කැලේ වනගතව අතරමංගලින අවස්ථාවේදී ස්වාමීන් වහන්සේට පූජා කරපු අර මස්මුලේ කොටස තමයි මතක් වුණේ. මෙන්න මේ වගේ ජීවිතයේ තියෙන ඉතාම දුෂ්කර අවස්ථාවල අපි කරන සින්තම් තියෙනවා. ඇතැම් විට අපට ආහාරයට ගන්න තියෙන ආහාර වේලපි එහෙමම කෙනෙකුට දෙනවා දුක්පත් කෙනෙකුට. බඩගින්නින් ඉන්න කෙනෙකුට. ඒක තියෙන අපට ඒ වේල බඩගින්නින් ඉන්න පුළුවන් නම් පින්නතුනේ හරියම වටිනවා. එවැනි සින්තම් හොදවට මතකේ රැඳෙනවා. සමහර අය ඉතාම සුවිශේෂී වගේ සින්තම් කරනවා. පින්න පාඩේ වඩන ස්වාමීන් වහන්සේට පින්න පාඩේ බෙදන්න දැන් ආයලන්තයේ ගුරුමි වගේ රටවල් තියෙනවා. ඒ රටවල් වල උදෑසනට ස්වාමීන් වහන්සේලා දහස් ගණන් නගරවල පින්න පාඩේ වැඩම කරනවා. නිවසෙන් පිට වෙන රැකිරක්ෂා සඳහා පිට වෙන අයගේ ප්‍රධානම කාර්යයක් තමයි තමාට මුලින්ම මොන ගැන ස්වාමීන් වහන්සේට බෙදන්න මොන හරි දෙයක් බෑට් එකේ අරගෙන යන්නේ. ගුරුමි ආයලන්තයේ වගේ රටවල් අයගේ ප්‍රධානම කාර්යය තමයි උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කිරීම තමයි ඒ ඇගේ දවසේ ආරම්භකම හටියොත්. ඒගොල්ලන්ගේ අපේක්ෂා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උදෑසනට දකින්න. නමුත් දවසින් අපේ රටේ නම් අවසනාවකට සමායත්ත කැමති නැහැ ආන්දෘතේ දකින්න. එහෙම අවසනාවක් ඇතිවෙනවා. නමුත් සැබෑ බෞද්ධයන්ගේ ඇතර තියෙන ලොකුම දර්ශනය තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම. ඒ නිසා දෙවෙනි තින්කම් පිළිබඳව පින්නතුනි අපේ ජීවිතයේ සිහිපත් වෙන අවස්ථාවලදී අපිට අපේ දරුවමත් එක්ක අපේ දෙමෝපියන් එක්ක ඥාතිනියක කරපු පින්කම් ගැන සුවිශේෂ පින්කම් ගැන කතා කරලා තියාගන්න විශේෂයෙන්ම පුළුවන් නම් පින්තූර වශයෙන් සමාවිව තියාගන්න ඇල්බම් වශයෙන් මේනි පින්කම් කරන්න පින්තුන අපේ මෙලව ජීවිතෙම සාර්ථක වෙනවා. බාහිරින් එන්න තියෙන කාර්යබර රාශියකින් තමයි නිදහස් වෙන්න පුළුවන්. නිතරම දන් දෙන කෙනෙක් නම් නිතර හොඳට සිල්වත් කාලයක් ගත කරනවා නම් නිතර සුළුෙන් හරි භාවනා කරනවා නම් එවැනි කෙනාගේ ජීවිතයේ පිණිසුනි මෙලවදීම උගාකාන්තලින් සාර්ථක වෙනවා. ඇතැම් විට අපේ ජීවිතයේ උගාක් කරදර වෙනවා. සමහරවිට අපි අපල කාලයක් කියලා කියනවා. මේ අපල කාලය කියලා කියන්නේ පිණිසුනි වෙන කාලයක් නෙවෙයි. අපල කාලය කියලා කියන්නේ මේ ඉස්සෙල්ලා ආත්ම භාවලක් කරපු කර්ම විපාක දෙන කාලය. අකුසල කර්ම විපාක දෙන කාලය. නමුත් යම් කෙනෙක් නිතරම සින්දහම් කරනවා නම් ඒ සින්දහම් කරන කෙනාට අර අකුසලේ යටපත් කරන ස්වභාවයක් තියෙනවා. ඒ අකුසල නැතිවෙන්නේ නැහැ. ඒ අකුසලේ විපාක දෙන කාලෙන් අර කුසලිය බලවත් වෙනා කුසල කර්ම වැඩිපුර විපාක දෙන ස්වභාවයක් තියෙන එක ගන්න සංකල්ප. ඒ නිසා අපල ආධුනෙන් ජීවත් වෙන කැමති නම් වැඩිපුර සින්දහම් කරගන්න. නමුත් බොහෝ දෙනෙක් පින්නතුනි අපර කාලේ මතක් වෙන්නේ වාස්තු මේකේ ඉරවිලා කර්මයේ උග්‍ර වෙච්ච අවස්ථාවේ තමයි මතක් වෙන්නේ. ඒක තමයි මේක. නමුත් දින රසාම උදෑසන අවදිච්ච මොහොතේ පටන් මොහොත ක්‍රියාවන් කරනවා. බුදුහාම දේශනා කරනවා සුප්පපාද කියන සූත්‍රයක් තියෙනවා. යම් කිසි කෙනෙක් උදෑසන අවදිවන්නේ යම් කිසි කෙනෙකුට උපකාරයක් කරන අදහසින් නම් ආර්යයන් වහන්සේලාට දානයක් පූජා කරන අදහසින් නම් තින්කමක් කරන අදහසින් නම් යම් කිසි කෙනෙක් උදෑසන අවදිවන්නේ ඒ උදෑසන සුප්පපාතං සුභ උදෑසන කියලා කියනවා. දැන් සමහර අය කියන ගුඩ් මෝර්නින් කියන එක අපිට ගැළපෙන්නේ ඒක වටින්නේ අපිට කියලා. ඉතින් මෙතන ගුඩ් මෝර්නින් කියන එක පාලියෙන් සුප්පපාතං කියලා මුලින්ම බුදුහාමර දේශනා කළේ. ඒ සුභ උදෑසන කියන එක වචනෙන් එන්නේ නැහැ. වචනෙන් කිව්වට විතරක් සුභ උදෑසනක් වන්නේ නැහැ. බුදුදහමේ සුභ උදෑසන වන්නේ සුභ උදෑසන වන්නේ උදෑසන හොඳ ක්‍රියාවක් කරන අදහසින් තමයි උදෑසන නැගෙන්නේ. බුදුරජාණන් වහන්සේට මාත්‍රිකක් පූජා කරන්න අපේ නිවසේ ඉන්න වැඩි අමරකාට සලකන්න එහෙන උදෑසන අපරණ කෙනෙකුට පිළිද වෙන්න උදෑසන පිළිත් එක අහන්න ධම්ම චින්තා වහන්න අනුශාසනාවක් අහන්න මෙන්න මේ වගේ අපිට කෙනෙක් උදෑසනම මේ කටයුතු කරන අදහසින් නැගිටිනවා නම් ඊයේ දවස සුබ දවසක් ඒ උදෑසන සුබ උදෑසන. ඒ වගේ මේ කටයුතු ටික දවල් කරනවා නම් සුමයි ගන්නම් කියලා තියෙනවා සුබ මධ්‍යාහ්නයක් කියලා. ඒ වෙන්නේ කටයුතු සවස කරනවා නම් සුසා යන්නම් කියලා තියෙනවා සුබ සංදේවා කියලා. ඉන්නතේ බුදුදහමේ සුබ උදෑසනෙන් නැවතිලා නැහැ. සුබ මධ්‍යාහ්නයක් ගැන කියලා තියෙනවා. සුබ සංදේවාවක් ගැන කියලා තියෙනවා. එන්නතන අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ අපි ඇතමිට අවුරුදු 50 60 75 ජීවත් වෙනවා කියලා කියනවා. මේ අවුරුදු එක ගණන් ජීවත් වුණාට පින්නතන අපේ ජීවිතය කියන්නේ සැබෑවටම දවසයි. දවසක් අපි ජීවත් වෙනවා. අද නම් අද දවස හෙට ඉන්නම හෙට දවස. ඒ නිසා අපේ ජීවිතයේ සාර්ථකයේ කියලා කියන්නේ දවස සඵල කරගන්න පුළුවන් නම් දවස සාර්ථක කරගන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතයම සාර්ථකයි. අපි ඇත්තමිට අද දවස ගැන සැලකිල්ලක් නැහැ. නොකමිනි හෙට දවස. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස පිළිතුරේ කවදාවත් එන්නේ නැහැ. ඒක අර බාලගිරි දවසේ වගේ. හෙට දවස නෙවෙයි පිළිතුරේ සාර්ථක අද දවසක් අපි ගත කරන්න ඕන. අද දවස සමහර කියාව කරන්න දවසක් නම් හොඳට නැකියා ස්ථානේ ඉඳන්ම ඒක හොඳ හිත පිළිසිදුව ආරම්භ වේවැඩි අපි කරන්නට ඕන. හම වෙන අය සමග සුහදව අපි ඉන්නට ඕන. ඇතැම් වෙලාවට අපි ආයතන වල වැඩ කරනකොට අපි ගන්න වැටෙන් මේ දෙකට කටයුතු කරනකොට හිතරි දෙන්න ඇති වෙනවා. නමුත් සෙන්සුනි සතර මියන ගමනේදී වන්නකොට මේ හැම කෙනෙක්ම පින්නතුනි අපේ සතර ගමනේදී අපේ ඥාති මිත්‍රාදීන් වෙච්ච අය. අපේ ඥාති මිත්‍රාදීන් වෙච්ච දෝ දරුවන් වෙච්ච දෙමාපියන් වෙච්ච කිසිම කෙනෙක් මේ ලිස්සේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලස්සන උපමාවක් දේශනා කළා. යම් කිසි කෙනෙක් මුළු ಭಾರತයේම තියෙන සියලුම ගස්තික කබල එක්කෙන් කළා. එක තැනකට අරගෙන. ඒ කෙනාගේ සියලුම ගස්වල අතු, හඳන් සියල්ලක්ම මේ ඇඟිලි පුරෝ ගන්නට අඟලේ ප්‍රමාණයක් කපනවා. කපල ගොඩක් ගන්නවා. ගොඩක් ගහන මේ කෙනා මේ එක එක කෑල්ල දෙමින් වෙන් කරනවා. වෙන් කරන්නේ කොහොමද? මේ මගේ මේ ආත්ම භාවය අම්මා. මේ මේක ඉස්සෙල් ආත්ම භාවය අම්මා. මේ මේ ඊට කලින් භාවයේ ආත්මේ අම්මා. කියලා මෙන්න මේ එක එක ආත්ම භාවවල අම්මා, තාත්තා, දුව, පුතා වෙනුවෙන් වෙන වෙනම එක්කෙනෙක් ගැනගත්තා. එක්කෙනෙක් පිළිබඳව අර කොටස ගානේ අයින් කළා. අපි කියමු අම්මා කියලා. අම්මා කියන එකම පුත්‍රයා වෙනුවෙන් සසරේදී අපට හිටිය අම්මලා පිළිබඳව ගණන් කරවතින් අර එකතු කරපු අර කොටස් ටික අර ගස්වල සාකවල කොටස් ටික ඉවර වෙනවා. අපට සසරේදී හිටිය අම්මා ඉවර වෙන්නේ නැහැ කියලා. අම්මා විතරක් නෙවෙයි දෙමෝපියන් පිළිබඳව, දූ දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව මේ හැම දිනෙක ගැනම වෙන වෙනම මෙහෙම උන්වහන්සේ දේශනා කළා කියලා. ඒ තරම් පිළිතුරේ සැපේ ඉතාම දීඝ ගමනක් මේ යන්නේ. ඒ දීඝ ගමන පිළිගඳව බුදුරජාණන් වහන්සේ වර දේශනා කළ අවසානයේදී සඳහන් කරන මහණෙනි මේ ප්‍රකාශය මේ කාරණය. මම රහතන් වහන්සේ කෙනෙකුත් සෝවාන් වෙච්ච කෙනෙකුත් හැර වෙනස් කෙනෙක් මේ ප්‍රකාශය පිළිගන්නේ නැහැ කියලා. සමහර සත්‍යයන් පිළිබඳව සමහර භූතයන් ප්‍රේතයන් වැනි සත්‍යයන් දැකලා බුදුහාමුදුරුවෝ සමහර විට ශ්‍රාවකයන් දේව කියලා නැහැ. දිනක් මුගලන් මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පියමනක් එක ගිජ්ජකූට පර්වතයෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහල කළා. මොනවාන්සේ සිනහ තුනා. සිනහ තුනකට අනිත් ස්වාමීන් වහන්සේ ලහනවා, ඇයි මුගලන් හාමුදුරනේ මේ hina වෙන්නේ කියලා. එතකොට මුගලන් ආන්දර කියන මේකට පොඩි කාරණයක් තියෙනවා. මම ඒක දැන් කියන්නේ මගෙන් ওই ප්‍රශ්නය දැන් අපි යන්නේ බුදුහාඳුනම වෙන්නේ. බුදුහාඳුරෙන් ළඟදී මගෙන් ඔක අහන්න කියලා. ඊට පස්සේ මේ හැම දෙනා ස්වාමීන් වහන්සේ බුදුහාඳුර හම් වෙන්න ගියා. උන්වහන්සේ දැන ධනස්ථානක ළින්න ගමන් අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ආනවා මුගලන් මහරහතන් වහන්සේගෙන් මුගලන් ආන්දරණේ අය අර කිච්චුට පර්වතේ ඉඳලා බහැරෙන ගමන් සිනහතුනේ කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ බුදුහාඳුරට වැඳලා එක්තරා කාරණයක් සඳහන් කරනවා. ඒ ගිජ්ජකූට පර්වතයේ පාමුල ඉතාම විශාල ශරීරයක් තියෙන ප්‍රේතෙක්. ඒ මුගලන් හාමුදුර දැකලා. නමුත් මේක දැක්ක මුගලන් හාමුදුර විතරයි. මුගලන් හාමුදුරන් එහෙට විතරයි මේක පෙනුනේ. සමහර සංවේදී සත්‍යයන් ඉන්නවා. මේ විත්‍ය අපිට එක එකට ජීවත් වෙනවා. ඒව මේ අපේ ඇසේ කාචයට අහු වෙන්නේ නැහැ. ඇතැමිට කැමරා කාචයට අහු වෙනවා මේක. දැන් මියගේ ඥාතීන් එහෙම ඇතැමිට පින්මන් මොඩන් කරනකොට ඇතමිටේ මියගේ ඥාතිවරයා පිළිබඳව කරන පින්කමේදී ගහපු සාය රූපවල මේ මියගේ ඥාතියත් ඒ පින්තූරවල ඉන්න සමහර විට. මේ මියගේ ඥාතිය ඇතමිට වැඩිපුරම ජීවත් වෙන කාලේ ප්‍රිය කරපු ඇඳුමක් තියෙනවා නම් ඒ ඇඳුමත් එකමයි ඉන්නේ. ඇතමිට මේ මියගේ කෙනාගේ අවසන් කටයුතු ඔක්කොම කළා, ආදරණයක් කළා, ඒ ඇඳුම් පැලසුම් මොනවත් නැහැ. අර පින්තූර මෙයා ඉන්නවා ඇඳුමෙන්. මොකද මේකට හේතුව? ඉන්න තියෙන අපේ මේ භෞතික ශරීරයක් තිබුණාට මේ භෞතික ශරීරයක වඩා ප්‍රධානම මනෝමය කයක් මේ අභ්‍යන්තරේ තියෙනවා. අපි මේ මානසිකයක් අල්ලගෙන තියෙනවා. අපිට දැන් ලෝකෝට හිතෙන්නේ මේ භෞතික ශරීරය තමයි අපිට හිතෙන්නේ. අපිට ආධ්‍යාත්මික ලෝකයක් නැති අපට මේ භෞතික ශරීරය තමයි ලෝකෝ දෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් මරණයෙන් පස්සේ සමහර අය විශේෂයෙන් මිනිස්සුන් බාහිර පල්ලයට එන අය මේ ශරීරය එහෙම ග්‍රහණය කරගන්නවා. මානසිකව අල්ලගන්න විදිහ. අල්ලගන්නේ රූපයක් එක්කමයි. ඇතැම් දැ සියුම් ශරීරයක් විදියට මේක ඊළඟ ආස්වභාවික ප්‍රතිසන්දි ගන්නවා. ඒ සත්‍යය ඇතැම්මට ජීවිතේ වැඩිපුරම ප්‍රිය කරපු දේවල් එකයි ඉන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අර මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රකාශ කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සනාථ කරන මහණෙනි, කොයි ප්‍රේතය ගිජ්ජකූට පර්වතයේ ඉන්න ආකාරය මම දැක්කේ මම සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේදීමයි. මම මෙතේ කාටවත් මේක කිව්වේ නැහැ. මොකද කිව්වට මේක අනිත් අය විශ්වාස කරන්නේ නැහැ කියන නැති හින්දා. නමුත් මට අද මුගලන් මහරහතන් වහන්සේ මට සාක්ෂියක් ඒ නිසා මම මේක අනුමත කරනවා කියලා ප්‍රකාශ කළා. දැන් මුගලන් හාමුදුරේ කියලා ප්‍රකාශ නොකර මුගලන් හාමුදුරට කිව්වට අනිත් අය පිළිගන්නේ නැහැ. මුගලන් හාමුදුර බුදුරජාණන් වහන්සේ ළඟදී කිව්වේ එතකොට උන්වහන්සේ මේකට සාක්ෂිකාරයක් වශයෙන් ඉන්නවා. ඒ නිසා එතෙන් ධ්‍යාන කරන මේක කිව්වේ. මෙන්න මේ වගේ පින්තුණිය අපි අතන් මේට අපි හොඳට අධ්‍යාපනයක් ලැබුවාම හොඳ විදිහට රැකිනක් සා කරනකොට අපිට හැමිට මේ සතර ගමනක මේ අපි යනවා කියන කමතක වෙනවා. අපි මරණයට පත් වෙනවා නේද කියන කමතක වෙනවා. මරණයට පත්තුමත් නැවත ඉපදෙනවාද කියන කමතක වෙනවා. සිනහතුනි බොහෝ විට අපි යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මිය ගියාට වෙනුවෙන් සිතන් කළා තින් අනුමතන් කරනවා. අපි බොහෝ දෙනෙක් මේක කරනවා. බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලා වඩම්මල පින්කම් කරනකොට බොහෝ දෙනෙකුට ඇතැන් ඉතින් හරියම ශ්‍රද්ධාවන්ත වෙන්නේ පින්කම් කරන්න කියලා නේද? ස්වාමීන් වහන්සේලා සැකමිට බණ කියන මේ ජීවිතේ නැහැ හරියම කෘතවේදී හරියම ශ්‍රද්ධාවන්තයකට බණවට කියනවා. නම් පිනුතින අවංකව බලන්නේ අපේ මියගිය අය දෙනුවෙන් දාන දෙන්නේ කුමන පරමාර්ථයෙන්ද? යම් කෙනෙක් මියගියාට පස්සේ 7 දවසෙන් 3 මාසෙන් දාන දෙන්නේ වැඩි පිළිසක් මොන පරමාර්ථයෙන්ද? මොන පරමාර්ථයෙන්ද? ඒ මියගිය කෙනා නැවතේ යන්න අපිට කරදර කරයි කියලා. හැබැයි සමාජගත පින්තුන් මේකයි බලාපොරොත්තු. මේ නිසා තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මලා සාංගික දානයක් කියලා දෙන්නේ. මේ ගිය කෙනා කරදර කරයි, ඇදෙල ඉන්න දෙනෙක්ක් නැහැ, ගෙදර හොල්මන් කරයි, ඊනෙන් පෙනේ. මෙන්න මේකෙන් ගැලවෙන්න තමයි පින්තුන් මේ දාන දෙන්නේ. ඒ අතරේ බොහෝම සීමිත පිරිසක් මව්පියන්ගේ ගුණ දැනගෙන හොඳම කරුණාවෙන් දැන ඇතින්නව නැත්නම් අපේ පින්තුනේ මිය ගියපු කෙනාට වඩා ජීවත් ඉන්න කෙනෙකුට වඩා මිය ගියපුට අපි බය වෙනවා. මෙන්න මේ බය නිසා තමයි මුලක් වෙනා ගන්න දෙන්නේ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි සමහර අය පින්තුනේ මිය ගියපු අය මේ ජීවත් ඉන්නට කරදර කරනවා. සමහර දුර්වල මානසිකත්වයේ ඉන්න අය කැතන් මේක ආවේශ වෙලම්වා කරදර කරන පින්නිකල. මෙන්න මෙවැනි අවස්ථාවේදී තමයි අපට සතරගෙන ටිකක් හරි හැඟීමක් එන්නේ. කොච්චර අපි මැරිලා ඉපදෙන්නේ නැහැ කියන කාරණේ කියන දෙන්නේ ඉපදෙනව නේද බලන්න මේ දැන් ඇවිල්ලා අම්මා තාත්තා ආච්චි සීයාවිලා මේ කරදර කරනකොට තමයි මතක් වෙන්නේ. ඉතින් මතක තියාගන්න මෙන්න මේ කරදර වලින් අනිත් පැය මුදවන්න නම් ඇයි තාත් ජීවත් ඉන්න කාලේදී මේ දාන සීල භාවනා කියන ක්‍රියාවද පුණ්‍යක් කියලා කරලා හොඳ කර්ම ශක්තියක් ඇති කරගන්න. මේ පින්කම් පිළිවළව තියෙන තුරු සේවයෙන් විස්තරාර ව්‍යාම කරන පින්කම් නෙවෙයි මේවා. මුළු සමස්ත ජීවිතය පුරාම මේ පින්කම් මාර්ගව අපේ ජීවිතවල දිවෙන්නට ඕන. මොකද බොහෝ දෙනෙකුට රාජසීයෙන් විස්රාම ගන්න වෙන්නේ නැහැ. සමහර අය සේවයේ යෙදෙද්දිම මේ යනවා. සමහර අය දැමිට සේවයේ විස්රාම ගිහුවම එක්කන් වෙනවා. පිනක් දාමක් කරගන්න තරම් හැකියාවක් නැහැ. ඒ නිසා හැමදාම සමාගේ දරුවන් කුඩා කාලේ හෝ වේවා, දරුවන් උගන්නන කාලේ හෝ වේවා හැම අවස්ථාවෙදීම දිනපතාම ජීවිතයේ සංසතිකර දිව යන පින්කම් මාර්ගාවක් තමන්ගේ ජීවිතය තුළ තියෙනට වන. එහෙම තිමුණකින් තමයි අපේ ජීවිතය වඩාත්ම සාර්ථක වන්නේ, තමා වඩාත්ම බුද්ධිමත් නම්. ඒ නිසා පළවෙනි පියවර තමයි ජීවිතය යම් කිසි කෙනෙක් බුද්ධිමත් නම් එයා මෙලව ජීවිතය සම්පූර්ණ වන කරන්න ඕන කාරණා මොනවද? මුල් කාරණා හතර ගැන අපි කිව්වා. මොනවද හතර? අධ්‍යාපනය, සෞඛ්‍ය, අධ්‍යාපනයේ ආර්ථික සෞඛ්‍ය සදාචාරයෙන් මේක තමයි ආරම්භක පියවර. බුද්ධිමත් මනුෂ්‍යයෙක් අපි මෙලව ජීවිතේ සඵල කරගන්න නම් මේ කාරණා හතරෙන් සම්පූර්ණ වෙන්න. දෙවෙනි පියවර තමයි තවත් පියවරක් ඉහළට ආවා. ඒ තමයි දාන සීල භාවනා. මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් තමයි ජීවිතයේ අවසාන කාලයේ වෙන හුදකලා බවින් ජීවිතයේ අන්තිම කාලයේ වෙන තනිකමින් නිදහස් වනට තියෙන ක්‍රමය. හැබැයි පින්තුනි මේ දෙවෙනි පියවර විතරක් නෙවෙයි ජීවිතයේ පරමාර්ථය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුදහම කියලා කියන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන ධර්මයක් විතරයි කියලා. ඒ නිසා සමහර අය ආගමකට සම්බන්ධණය කරනවා. බුදුදහමේ වෙනත් ආගම්වලක් තියෙන එකම දෙයක් කියලා. හැම ආගමකම දැල්වෙන්නේ එකම පහනයි කියලා. කෝවිලේ පන්සලේ පල්ලියේ දැල්වෙන්නේ එකම පහනයි කියලා සමහර අය කියනවා. ඒ කියන්නේ පින්නතුනි මෙන්න මේ දෙවෙනි පියවර විතරක් ගන්න අය. මතක තියාගන්න පින්නතුනි යම් කිසි කෙනෙක් ආගමික ජීවිතයක් ගත කළා හෝ නොකළා හෝ මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරයි නම් ජීවිතේ කරන්නේ. ජීවිතේ හඬන්න, වැළපෙන්න, හඳුල එන්න ඕන තැන්වලදී පින්කම් කරපු කෙනා අඬනවා, පින්කම් නොකරපු කෙනා අඬනවා. ජීවිතයේ සංවේගයක් වෙන අවස්ථාවේදී සමීපතම ඥාතීන් ජීවිතයෙන් සමුගන්නකොට විශේෂයෙන් අම්මා තාත්තා දෙන්න, සහෝදර සහෝදරයන්, ස්වාමි භාර්යාවන්, ඊවැගේම සුවිශේෂ වශයෙන් තමන්ගේ දරුවන් සමන්න කලින් ජීවිතයෙන් සමුගත්තොතින් බොහෝ දිනක් බලවත් සංවේගයකට පත් වෙනවා. අන්න ඒ සංවේගයේ පින්නතුනි දාන සීල භාවනා පින්කම් කරපු වෙනක් අඬනවා, පින්කම් නොකරපු වෙනක් අඬනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ පින්තුනේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඉක්මවපු ධර්මයක්. මොකක්ද එකම උදාහම කියලා කියන්නේ බුදු දහමේ හරියටම ප්‍රශ්නයටම උත්තර දීලා තියෙනවා. දැන් අපි ගන්නවා සිංහයෙකුට ගරක් ගැහුවටින් සිංහයා මොකද කරන්නේ? අපි සිංහයෙකුට ගරක් ගහනවා, ඒ ගර නැටෙන්න පල්ලෙකටත් ගහනවා. සිංහයෙකුට ගරක් ගැහුවටින් සිංහයා බලනවා මොකද්ද? සිංහයා බලනවා ගර කොහෙන්ද ආවේ කියලා. බල්ලෙකුට ගරක් ගැහුවට මොකද වෙන්නේ? බල්ලා කරන්නේ අර ගර හපා ගන්නවා. වෙනස බලන්න පින්නතුනි, බුදු දහමක් පින්නතුනි මෙන්න මේවා කිය අල්පාස්නාවක් කරන දහම. බොහෝ දෙනෙක් ජීවිතයේ කරදර සංකටලු වෙනකොට, ඉතාම හිතවත් හිතිය කෙනෙක් අමනාප වෙනකොට දුක් වෙනවා. ඉතාම හිතවත් කෙනෙක් ලෙඩ වෙනකොට හඬන වැළපෙනවා දුක් වෙනවා. ඉතාම සමීපම කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නකොට හඬන වැළපෙනවා. ඔහු බලන්නේ අර ආසන්නම හේතුව විතරයි. ආසන්නම හේතුව බලලා ආසන්නම හේතුවට ප්‍රතිකාර දක්වනවා. බුදුදහම කියන්නේ පින්නතුනේ ආසන්නතම හේතුවට විතරක් ප්‍රතිකාර දක්වන ධර්ම නෙවෙයි. බුදුදහම කියන්නේ මූලික හේතුවට. හේතුවේ මුලටම යනවා. කෙනෙක් හඬනවා නම් වැළපෙනවා නම් දුක් වෙනවා නම් මෙන්න මේ හඬා වැළපෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්න බුදුදහම කියන්නේ. ඒකට ආසන්න හේතුවට හඬලා වැඩක් නැහැ. ළඟම නාසියෙක් මීඩියාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි ගිනි දෙතින් කියනවා හඬන්න එපා බුදුහාමරත් කියලා තියෙනවනේ මැරෙනවා කියලා අපි එහාටත් බණ කියලා එනවා. හැබැයි අපේ ගෙදර මරණයක් වෙච්ච වෙලාවෙදි අපි තනනවා අර බණ කියපහම වෙනා ඒ බණම ටිකම ඇවිල්ලා අපේ ගෙදරත් තියෙනවා. අපි අඬන කොටක් තියෙනවා. අපි ඉතින් බණ මාරු කර කර ඉන්නවා. පින්නතුනි මතක තියාගන්න බුදුදහමේ හරිය මූලම හේතුවට යනවා. මොකක්ද? බුදුදහමේ දුක කියන එකක් දේශනා කරගෙන දුකෙන් නිදහස් වන නම් දුක කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. දැන් වෛද්‍යවරයෙක් ළඟට අපි ගියාම වෛද්‍යවරයා අපි ළඟ වාඩි කරගෙන අපේ මහර දැන් අපි යන්නේ සුවපත් භාවයක් බලාපොරොත්තු වෙන. අපි සුවපත් භාවයක් බලාපොරොත්තු වෙන ගියාට පස්සේ වෛද්‍යවරයා මොකද කරන්නේ? ඔක්කොම අහනවා අපි විස්තරය. මෑත කාලේ හැදිච්ච අසනීප මොනවද? කෑම කෑය මොනවද? මොනවද හැදිච්ච අසනීප? මේ ඔක්කොම අහනවා මේ විස්තර දෙක. මේ විස්තරමන කාරය කිව්ව තනිය විස්තරහනකට මගේ හිතට දුක් වෙන ඕමන් කියන්නේ නැහැ කියලා අපේ කණේ නිකත් මොකද වෙන්නේ? අපිට කවදාවත් අර ලෙඩෙන් කණේ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දන්න ලෙඩ ටික අවංකව හාට නොකියුව වෛද්‍යවරයාට කියනවා අපේ ලෙඩ ටික. ඒ විතරක් නෙවෙයි. අපේ ශරීරයේ ඕනම ස්ථානයක් යා බලන්න. ඇහුවද ඒ ඕනම තැනක් අපි බලන්නත් වෙනවා යාට. වෙන කාටවත් අපේ ශරීරය අල්ලන්නවත් අපි දෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයෙක් ගැන අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මියා රෝගිය සුව කරගන්නයි අපිට උදව් කරන්න කියන හැඟීමෙන් අපි අපේ තියෙන පුදුම දේවල් ඔක්කොම කියනවා. විතරක් නෙවෙයි ශරීරයේ ඕනම තැනක් අපි හරි පෙන්නනවා. ඒ පෙන්වන්නේ කුමක් සඳහාද? අපි මේ ලෙඩෙන් සුව වෙන දේකට නෙවෙයි. අන්නේ වගේ පින්වත්නි බුදුදහමෙන් මේ දුකෙන් නිදහස් වන නම් දුක මොකද්ද කියන කිස්සල විස්තර කරලා තියෙනවා. අනේ දුකෙන් ඉන්නේ කොහොමනේ? හාරව සංඥාන්නේ කොහොම විදියට අපිට මේ දින දා තියෙන සතුටක් නැති වෙනවා කියලා? ඉතින් ඉතියට බුදුදහමේ සඳහන් වන ආකාරයෙන් දුකෙන් ඉඳහස් වෙන්න බෑ. ඒ නිසා දුක කියන එක මුලින් අර්ථ විග්‍රහ කරගන්නවා. මුලින් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනවා. ඒ නිසා මුලින් දුක ගැන විස්තරයක් කරනවා. මොනවද දුක? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම් පිටන්න ලැබෙයි සම්පි දුක්ඛ. මේ පද ටික ඔක්කොම මේ අස්සන් දන්න අමුතෙන් කියන දෙයක් නෑ. ඉපදීම දුකයි, ලැබීම දුකයි, මහලු වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මේක තමයි පින්නතුනි දුකේ ඉහළ ප්‍රමාණය. අගෙන ගහක් ගන්නකොට ගහින් පොළවෙන් ඉහළ තියෙන එක මේ ටික. නමුත් මේ ඉහළ ටික බලන ඕන කෙනෙකුට පේනවා මේකට බුදුවරයෙක් මොන්නේ නැහැ. පින්නතුනි බුදුදහමෙන් කියන්නේ අර ගැටේ මුල හෙලි කරන ධමයක් වගේ දුකේ මුලක් තියෙනවා. මොකක්ද මේ මුල? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ දුකයි. පින්නතුනි යම් කෙනෙක් බුද්ධිමත් කෙනෙක් කරනවා නම් කිසියම් කෙනෙක් බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නවාය කියලා ගන්න අදහසක් තියෙනවා නම් අවන්ත උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේ වචන ටික ඇතුළත ඉඳන් තේරුම් ගන්න ඕන. සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ. මේව තේරුම් ගන්න ලේසි නෑ ඉතර. උපාදිය ගන්න විතරවත් ලේසි නෑ තින්නේ. ඒක අමාරු මේවා. හැබැයි මේක තමයි බුදුදහමේ නියම විසඳුමේ ආරම්භක පියවර. රෝග නිදහනේ මෙන්න මේක. සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියන කියනවා නම් පංච උපාදාන ඛණ්ඩේ දුකයි. පංච උපාදාන ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සකස් වෙලා තියෙන ප්‍රධාන කොටස් පහක් තියෙනවා. මොනවද ඒ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න පින්නතුනේ අපේ සියලු මැදේ පහට මේ තියෙනවා. අපේ රූපය ගත්තත්, අපි ළමකෝ අධ්‍යාපනය, අපේ වාහනය, අපේ ගෙදර, අපේ දරුවෝ, අපේ දෙමව්පිය, අපේ කුලය, අපේ ජාතිය, අපේ රට, අපේ ආගම, මේ ඔක්කොම පින්නතුනේ මේ කොටස් පහේ තියෙනවා. ලෝකේ කිසිම කෙනෙක් ඕනෑම කෙනෙක් කිසියම් නිෂ්පාදනයක් නවීන සොයාගැනීමක් කරනවා නම් මේ සියල්ලක්ම මේ පහ තුළ තියෙනවා. මේ පහෙන් බැහැර කිසිම දෙයක් මේ විශ්වයේ අතීතයේ තිබුණේ නැහැ, මතුවට එන්නේ නැහැ. එතකොට දුක කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි මේ රූප, අපට දැනෙන වේදනා, අපි හඳුනා ගන්න සංඥා, සංකාර කියන්නේ චේතනා, විඥාන කියන්නේ හිතන මෙන්න මේ පහ ප්‍රපංච වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් අපි මගේ කරගෙන ඉන්නේ. රූපය මගේ කරගෙන ඉන්නේ. මේ තම තමන්ගේ රූපේ විතරක් නම් කමන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේ රූපයි, තමන්ගේ ගෙදර රූපයි, වාහනවල රූපයි ඔක්කොම තමන්ගේ කරගෙන ඉන්නේ. තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා, මානයෙන් ඒව තියාගෙන ඉන්නවා, දෘෂ්ටිවල එළබගෙන ඉන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි දුක පිළිබඳව දුක ගහක් නම් ඒ දුකේ මුල මෙන්න මේක. මෙන්න මේ පහ පිළිබඳව පිටියන් කෙනෙකුට ආසාව ඇති මඩු කරගන්න පුළුවන් නම් ටිකෙන් ටික. මේ ආසාව අඩු කරගන්න තමයි පින්නතුනි බුදුදහමේ හැම අනුශාසනාවක්ම තියෙන්නේ. දුක පිළිබඳව චතුරාර්ය සත්‍යය, ස්කන්ධ පංච විග්‍රහය, ආයතන 12 පිළිබඳ විග්‍රහය, අටලොස් ධාතු පිළිබඳ විග්‍රහය, ඒ වගේම පටිච්චසමුප්පාදයේ අංග 12 මේ යම් තාක් බුදුදහමේ ගැඹුරු සිද්ධාන්ත තියෙනවා නම් නැත්නම් අපිට ડોක්ටරින්ස් කියලා මේ මොන හරි තියෙනවා නම් දේවල් කියන්නේ මූලික කියන්නේ මේ සියල්ලක්ම පින්නතුනි තියෙන්නේ මෙන්න මේ පහ පිළිබඳව තියෙන ඇල්ම දුරු කරන්න. ඇල්ම දුරු කිරීමයි යුතුයකම් කිරීම දෙක. ආශාව දුරු කරන්න යුතුයකම් ටික ඉතුරු කරගන්න. දරුවන් වශයෙන්, ඥාතීන් වශයෙන්, ආයතනික වශයෙන් යම් කිසි යුතුයකමක් වගකීමක් තියෙනවනේ ඒක ඉතුරු කරගන්න. ඒක කරන්න හරියටම. අපි නැතිකල යුත්තේ මෙන්න මේ සඳහා තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන. මෙන්න මේ පහ රූපාදී ස්කන්ධ පංචකය පිළිබඳව තියෙන මේ ආශාව ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් නම් එවැනි කෙනා තමයි පිනතින් ජීවිතේ වඩාත්ම සතුටෙන් ජීවත් වෙන කෙනා. ජීවිතයේ වඩාත්ම ගැඹුරින් දැනගෙන ජීවිතයේ අනිත් අය පොඩි විදියට මහා උද්දාමයෙන් කිනා වෙනකොට ඔය එකේ කිනා වෙන්නේ නැහැ. ඔව් උපේක්ෂා සහගතකත්වයටපත් වෙනවා. අනිත් අය පොඩි දේවල්ට හඳාති වැරැද්දී පොලේ ගහෙද්දී ඔහු එච්චර අඩන්නේ යන්නේ නැහැ. ඔය එකත් උපේක්ෂා සහගතය දෙස බලනවා. මේ පින්නතුන් ගරම් දේශනා කරන මා මාතෘකාවකින් තෝරාගත්තු කතාව අපි අන්තිමටම කියලා අවසන් කරනවා. යෝචේ වත්තසකං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං තෙයෝ අස්සතෝ ධම්ම මුත්තමං. යම් කිසි කෙනෙක් මෙන්න මේ අවබෝධයේ නොලබා අවුරුදු 100ක් ජීවත් වුණත් ධම්ම නොදැක අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ අවුරුදු 100ක ජීවිතයේ වටිනා ජීවිතයක් වෙන්නේ නැහැ. පුදේ ජීවත් වුණා වීමක් විතරයි. නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්මයේ දකින්න මේ යථාර්ථයේ දකින්න එක දවසක් ජීවත් වෙනවා නම් ඒ එක දවස මුතුන් කියලා දේශනා කළා. මේ ගාථාව දේශනා කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා කාන්තාවක් අම්ම කෙනෙක්. මේ අම්මගේ දරුවෝ 14 දෙනෙක් හිටියා. දූල 7 දෙනෙක් හිටියා, පුතු 7 දෙනෙක් හිටියා. මේ දරුවෝ 14 දෙනාට මම හොඳට සැලකුවා. දරුව 14 දෙනාම ආවා විවාහ කළ දුන්නා. මේ අම්මට දැන් අවුරුදු 120යි. මේ අම්මට අන්තිමටම අම්මට මහගෙදරයි කියවටින ලොකු දායකයා දරුව කිව්වා මේ දැන් අම්මගේ අන්තිම කාලෙනේ ওই දෙපාර ටික අපිට බෙදලා දෙන්න අපි අම්මට අන්තිම කාලේ හොඳට සැලකන්නම් කියලා. අම්ම එකෙන් දරුවට කිව්ව විශ්වාස කරලා අර ටිකත් ඔක්කොම බෙදලා දුන්නා. අන්තිමට දිනුනේ මොකද වුණේ අන්තිම කාලේ මේ දරුවාගේ ගෙවල් යනකොට එක එක දරුවගේ ගෙදරට යනවා. එයා කියන්නේ ඉතින් අම්මා අපිට විතරක් නෙමෙයි දෙපාර දුන්නා අනිත් පැටට දුන්නා අනිත් ගෙවලට යන කියලා. කොහොමද දරුව 14 දෙනාගේම ගෙවලට ගියා. අම්මට එවැනි පිළිතුරක් තමයි ලැබුණේ. මේ අවුරුදු 120ක් වෙන අම්මා ආතිමරක් කාත්තරුවක් කරගෙන හිටියේ නැහැ. ඇය ඊට පස්සේ මෙහෙණි ආරාමයකට ගියා. මෙහෙණි වහන්සේ වැඩ සිටින ආරාමයකට ගියා. මෙහෙණි වහන්සේ වැඩ සිටින ආරාමයකට ගිහිල්ලා ටික කරක් කියන්නේ මෙහෙණි වරට උපස්ථාන කරමින් හිටියේ නැහැ. අවුරුදු 120ක් වුණාට නිරෝගී කෙනෙක්. ඊට පස්සේ මේ මෙහෙණි වර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ කාන්තාව මහණුණා. පත්කාණි මේ කාන්තාවගේ නම තමයි සෝනා. සෝනා මෙහෙණිය කියලා ප්‍රසිද්ධ වුණා. මහනුවරට පස්සේ තියෙන මේ අවුරුදු 120ක් වෙන මේ වයසක කාන්තාව දැඩි වීරියෙන් උත්සාහයෙන් භාවනා කරලා රාත්‍රී කාලේ නිදි මරාගෙන සක්මන් කරලා උත්සාහයෙන් සිත දිනු කළා. මේ අවුරුදු 120ක් වයසට මේ කාන්තාව රහත් වුණා කියනවා. රහත්ුණාට පස්සේ මේ කාන්තාව කියන මට දරුව 14 දෙනෙක් හිටියා. දරුවන්ගෙන් මට නියම සැලසීමක් ලැබුණේ නැහැ. මට දරුවෝනේ සා ලැබුණේ කොහමද කියන්නේ? ඒ මොකද මේ කාන්තාවට කියන්නේ බහුපුත්තිකා කියලා. බහුපුත්තිකා කියන වචනේ තේරුම තමයි බොහෝ පුත්තු ඇති තැනැතිය කියන එක. මට දරුවෝනේ සා ලැබුණේ නම විතරයි කියලා. ඒ තැනැත්තිය පස්සේ කාලේ මේ ලෝකයේ දෙස් යතර පාඩියෝ බලලා තමයි දුකෙන් නිදහස් වුණා. මෙන්න මේ ternaryගේ මේ සෝනා මෙහෙණියගේ ternaryගේ කතාව මෙනිති කරගෙනයි බුදුහාමුදුර දේශනා කළේ. යම් කෙනෙක් ධර්මයෙන් නොදැක අවුරුදු 100 ජීවත් වෙනකම් මේ යථාර්ථයේ දකිමින් එක දවසක් ජීවත් වීම වටිනවා කියලා. ඒ නිසා පින්තුනේ දැන් අපි පියවර කීයක් ඉදිරිපත් කරා බුදුදහමෙන් අපට අනුශාසනා කරන. ඔබ යම් මට්ටමක බුද්ධිමත් කෙනෙක් නම් ඔබ මෙරව වශයෙන් හේතු වන අධ්‍යාපනයේ ආර්ථික සෞඛ්‍ය සදාචාරය කියන කොටස් අතරින් දිනු වෙන්න. ඔබ ඉහත නැහැට බුද්ධිමත් කෙනෙක් නම් දාන කියලා භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්ඛාය ජීවිතයේ හැකියාව සිදු කරගන්න. ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් වන්නට කැමති නම් බාහිරයගේ නම්බුනාම නෙවෙයි තමන් තවන්කෝ ජීවිතයේ සතුටින් කැමති නම් ඔබ කලින් තුනඟ තුන්වෙනි පියවර තමයි මේ දුකේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා හේතු වන මාර්ගයේ පිළිපදින්න. මේ මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා. සීල කියන්නේ කායික වාචික සම්මරය විමුක්තිය සඳහා යන මාර්ගයේ පළවෙනි පියවර සීලය. දෙවෙනි පියවර සමාධිය සිත සමාධිගත කිරීම. තුන්වෙනි පියවර ප්‍රඥාව නුවණින් දැකීම. නුවණින් දැක්කම මොකද යථාර්ථය පේන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ යථාර්ථය ලෝකේ පේන ගන්නවා. මේ යථාර්ථයේ පේන කෙනා පිනතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආකාරයෙන් දැක්කොත් ජීවිතය අසාර්ථකයි කියලා. මේ යථාර්ථයේ දැකපු කෙනෙක් තමයි පිනතුනි විසාසාර කියලා කියන්නේ. ඇයි අවුරුදු 7 සෝවාන් වෙලා මේ යථාර්ථයේ අර්ථ ප්‍රමාණයකට දැකලා වඩාත්ම සාර්ථක ගෘහස්ත ජීවිතයක් ගත කරන විසාසාර. මේ ජීවිතයේ ඉඳීම දැකපු එක තමයි රහතන් වහන්සේලා. අනිත්‍යතාවය හොඳින්ම පසක් කරපු එක තමයි රහතන් වහන්සේලා. කෙනෙකුට හිතන්න පුළුවන් මේ අනිත්‍යතාවය හොඳටම දැක්කොත් ජීවිතය අර්ථවත් වෙයි කියලා. පිනොතින් මතක තියාගෙන ලංකාවේ ඉදි කරපු මහා නිර්මාණ පුරවැලි ඡාය නිගිත රැකිය ලෝහමා ප්‍රාසාදය යන මහා දැවැන්ත නිර්මාණවල සැරසුම් හැදුවේ අනුශාසනා කළේවට කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා අනිත්‍ය දුක් අනාත්ම මැනවින් ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා ගොඩනැගිලි හදනකොට ගොඩනැගිලිවල වදකීම අවුරුදු 30ද? ගැරන්ටි එකක්ද? අතුම ගානේ අවුරුදු 10යි. අවුරුදු 10ක් යනකම් මේ වගේ ලොකු ප්‍රතිසංස්කරණයක් කරන්න වෙලා නැහැ. නමුත් අද වර්තමානයේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ලෝකයා හදන නිර්මාණවල ගැරන්ටි අවුරුදු 30ද? අවුරුදු 30යි උඩින් මොන. ඒ නිසා බලන්න යථාර්ථයේ මනමින් ප්‍රත්‍යක්ෂ කරපු එනා තමයි වඩාත්ම බුද්ධිමත් විදියට කටයුතු කරන්නේ, වඩාත්ම බුද්ධිමත් තීරණ ගන්න. ඒ වගේම ලෝකේ නිත්‍යයි සැපයි කියලා හිතන්නේ ලෝකය හඬන වැරදෙන සමයක යථාර්ථය අවබෝධ කරගත්ත කෙනා ජීවිතේ හඬන්නේ නැහැ. ඕක හඬන දෙයක් නැහැ. කිසාවත මේ පදවචාරා ගැනීම අය තමයි ඥාති වියෝයෙන් මහ සංගයේ හිටියය තමයි සත්‍ය කාලේ සංවේගයෙන් දුකෙන් එන අනිත් පැය සලකන හිටියේ. ඒ ඇතිරුම් ගත්ත දුක ඇතිවන්නේ මෙන්න හේතුව මේ ආසාව නිසා. මේ ආසාව ගැහිම ටිකෙන් ටිකට කරගත්තොත් දුකෙන් නිදහස් වෙනවා කියන එක තේරුම් ගත්තා. සින්නතුනි අපි මේ 2600 සම්බුද්ධ ජයන්තියේදී අපි බුදුරජාණන් වහන්සේට සැබෑ ලෙසම ගරු කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ සැබෑ සදහම් පණිවිඩය යන්නේ අහා දැනගන්න. ඒ සදහම් පණිවිඩය ජීවිතයේ පියවර පාසා තමගේ ජීවිත අධ්‍යක්ෂණයක් බවට පත් කරගන්න. ඒක තමයි සැබෑ ලෙසම අපේ සරණදී අපේ සාස්ත්‍ර වේද කරන ගෞරවය. බුදුහාමුදුරුවෝ තරණ නොකියම වේවා සැබෑ බුද්ධිමත් එක්නම් ඒ නුවණ එක නාගේ කාර්ය බහරේ වියෝච්චේ මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ මාර්ග කුමක්ද කියන එක පැහැදිලිවම තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙවීම. ඉතින් මේ හැටියට කටයුතු කරන්න මේ හැම දිනකටම පෙරවන් සරණින් නිරොග් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් සැලසේවා. පෙරත් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ ආණ්ඩුකාරලේ කාර්යාලයේ සේවය කරන මහත්මෙන් අභිවර්ධන ආණ්ඩුකාරලේ කම්තුමා ප්‍රධාන ඒ නිලධාරීන් හැම දිනකටම මේ හැම දිනකටම උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරගත් කුණ ධර්මයන්ගේ බලයෙන් අපනමින් මියගොස් සිටියම් ඥාති පිරිසක් වෙන බලාපොරොත්තු වෙන ලෙස්නම් ඒ සියලුම ඥාතීන් මේකින් අනුමෝදන්ව ඒ හැම දිනාගේම සතර ජීවිත සුවපත් කරගනිත්වා වෙන පැතුමෙන් මේක ඥාතීන්ටත් මේ අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් වස්සාම කරගත් මේ කුණ ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැන් ආරක්ෂාවට වරණයක් සැලසේවා. මේ පිණිසුත් සිද්ධ කරන යහපත් කටයුතු නිසිද්ධ කර ගන්නට මේ උතුම් සම්බුද්ධත්ව ජයන්ති සමය සිද්ධ කරපු මේ ධර්ම ශ්‍රවණමය පින්කම මේ හැම දිනාටම හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශක්ෂාච බුම්මස්සා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශක්ෂාච බුම්මස්සා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශක්ෂාච බුම්මස්සා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. හොඳයි පොඩ්ඩක් කොහම ඉන්න කොහොම පොඩ්ඩක් ඉන්න හොඳයි. පින්නතින් මේ ඇත්තන් මේ අවස්ථාවේදී පංචි සීලේ සමාදන් වුණා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනෑ සමින් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්මයට ගරු කිරීමක් හැටියට දහම් පඬුර වාදිය පූජා කළා. විරම්ප සාදිය පූජා කළා. ඇත්තටම මේ සීලෝම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. සීලෝ නිරෝධී සම්පත් සැලසේවා. මේ අත්ංගිය මෞපිය ගුරුවර දෙනෝපිය දූදරු ආදී හැම දෙනාටම මේ පින්කම යාන්සයෙන් හැම දෙනාටම සියලු යහපත අදෝර්දේ සිද්ධ වේවා. මේ හැම දෙනාටම සිදු කරගත් උතුම් කුණි ධර්මයන්ගේ බලයෙන් මෙලව සැනසීමත් සරලව ජීවිතයේ සුභතිගාමීත්වය ප්‍රාර්ථනානුකූලව උතුම් මොණියන් ප්‍රියක් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පංචාච නින්දුංඛං භයං පංචාච නින්භයං සෝකම් පරිසාච නිල්සෝකම් කොන්තු සම්දේති පානිනෝ. හැම දෙනාටම තෙරුවන්.